දැන් ජනතාව බලන් ඉන්නවා. දැන් අපි මේ අයට ඡන්දෙ දුන්නේ මේ හොරුන්ව අල්ලන්න. දැන් හොරුන්ව අල්ලන්න යන උන්ට හොරු සල්ලි ගෙවනවා. පක්ෂවලට අරමුදල් වලට සල්ලි දෙනවා. මේ තත්ත්වය තියෙනකන් මේ වගේ උසාවි ක්‍රියාත්මක වෙනකන් මේ වගේ හොර ඉන්නකන් කවදාවත් රටක් හදන්න බෑ. දැන් පහුගිය ටිකේ අපි දැක්කා උසාවි වල ලොකු ලැජ්ජාවක් තියෙනවා. අපි ඇත්තටම මේ හොරු අල්ලන්න ප්‍රමාද වුණා. දිල්රුක්ෂි වික්‍රමසිංහ මැතිණිය පහුගිය ටිකේ ලෝක හොරු දෙන්නේ කැල්ලුවා කස්ටම් එකේ. හොරුන්ට අල්ලස් දෙන්න කොමිසමේ මුදල් තිබුණේ නැහැ. එතුමිය ගිහිල්ලා එතුමියගේ ඉඩමක් උගස් තිබ්බා. උගස් තියලා බැංකුවෙන් කෝටි 15 කෝටි 12 මාරට අඩු කරගෙන ඒ කෝටි 12 මාර ගිහලා හොරාට දීලා හොරා වැල්ලුවා.